අපේ දිශ්‍රික්කයේ දැනට මේ වන විට සියලුම චන්ද්‍රාධිකාරී සඳහා සියලුම නිලධාරීන් චන්ද මධ්‍යස්ථාන වලට ගිහිලා තියෙනවා. චන්ද මධ්‍යස්ථාන අපේ 351ක් තියෙනවා. ඒ වගේම කලාප අපේ 59ක් තියෙනවා. ඒ සියලුම දෙනා මේ වන විට චන්ද මධ්‍යස්ථාන කරා ගිහිලා තියෙනවා. ඊටමතරව ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තියෙන රාජකීය ජාතික පාසල මොනරාගල ප්‍රතිපල සකස් කිරීමේ මධ්‍යස්ථාන විදිහට අපි තියෙන්නේ දිශ්‍රික් ලේකම් කාර්යාලය. ඒකට දැනට ඒ සියලුම කටයුතු මේ වන විට සූදානම් අනංකරල තියෙනවා අදාළ නිලධාරීන් මෙහාට වාර්තා කරලා තියෙනවා සියලුම කටයුතු හොඳින් ක්‍රියාත්මක වෙනවා.